මෙලෙස සත්භාවයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එය කඩාකප්පල් කිරීම වැළැක්වීම සඳහා විවිධ ආරක්ෂක උපක්‍රම යෙදීමට සිදුවිය. පාසලට ලැබෙන සියලුම තිළිණ පත්වල විදුහල්පතිවරයා හා ගුරු වැටුප් සඳහා බලය පවර ඇති තවත් එක් අයෙකු අස්සන් කිරීම, ගුරු වැටුප් ගිනිමේ නම බැංකුව හා බැංකු ගිණුම් අංකයේ සටහන් කිරීම, පන්ති භාර ගුරු භවතා විසින් මෙම තිළිණපත් ලේඛනගත කර සිසු දරුවන්ට දෙමාපියන්ට භාරකවට ලබා දී හැඳුනුම්පත් අංකයේ සටහන් කර අස්සන ලබා ගැනීම, කිසියම් තිළිණපතක් පිළිබඳව අලෙවිකරුට අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් 0.7143.90.03 දරන ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් ලබා දී තහවුරු කර ගැනීම ඊට නිදසුන් කීපයකි.